නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතිංකමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුංචතු ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ විශේෂ පුණ්‍යානුමෝදනා පින්කමක් සහ ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන අවස්ථාව විශේෂයෙන්ම අජන්ත මහත්මයාගේ ඒ වගේම ඒ නෝනා මහත්මියගේ දෑබර දියණිය වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනා පින්කමයි මේ සිදු කරන්නේ. ඒ අතර තමන්ගේ ඒ දියණියට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙලිනේ ශ්‍රී රම්‍යා දියණියට පුණ්‍යානුමෝදනා පිණිසත් නදේශා දියණියට ආශිර්වාද පිණිසත් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ මේ පින්කම ගැන මුලින්ම පැහැදිලි කිරීමක් කළා. ඉතින් අපි හාමුදුරන්ටත් ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් පින්තුනි විහාරස්ථානයකට අපි එන වෙලාවේදී අපේ හිත කොයි ආකාරයෙන් පවත්වා ගන්න ඕනද කියන එක අපි මුලින්ම කල්පනා කරලා බලන වටිනවා. විහාරස්ථානයකට එනකොටම අපේ හැඟීමක් තියෙනට ඕන මේ අපි එන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානකටය කියන හැඟීම. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය සද්ධර්මයේ පවතින තැනකටයි අපි එන්නේ කියන හැඟීම අපේ හිතේ තියෙනට ඕන. ඒ වගේමයි පින්නොත්නේ අපි මේ එන්නේ ස්වාමින් වහන්සේලා දකින්නට කියන හැඟීමත් අපේ හිතේ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි අපේ ශ්‍රද්ධාව හුඟා දිනු වෙන්නේ. පින්කමකට සහභාගී වෙලා විශේෂයෙන් විහාරස්ථානයකට ඇවිල්ලා පින්කමක් කළා. ඒ පින්කම වඩා සාර්ථකුණා වෙන්නේ අපේ ශ්‍රද්ධාව දිනු වෙච්ච ප්‍රමාණයට. ඉතින් පන්සලක ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ දකිනකොට අපට හැඟීමක් ඇති වෙන්නට ඕන බුදුහාඳුරු කියන්නේ කවුද කියලා. පින්නොතින අතිශය දීර්ඝ කාලයක් බොහෝම පරිත්‍යාගයක් කරලා ලෝකේ අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන් විශාල කැපවීමක් කරපු උත්තමයේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අපි පින්නොතනේ ලෝකේ එක එක අය වෙන්න කැමති නේද? ක්‍රීඩකයෝ වෙන්න කැමති, ගායකයෝ වෙන්න කැමති, නොයෙක් අය වෙන්න කැමති. හැබැයි අපි ගැන කවුරු හරි කිව්වොතින් ඔබ හවලා වගේ කියලා අපි බොහෝ විට ඇතැම් විට කැමති නැහැ. මොකද හැම කෙනෙක්ගේ ළඟම මොකක් හරි අඩුවක් තියෙනවා. කවුරු හරි කිව්වොතින් ඔබ හවල් කෙනා වගේ කියලා අපි ඇතැම් විට කියනවා නෑ නෑ මට එහෙම කියන්න එපා මං එහෙම වෙන්න කැමති නැහැ කියලා. එහෙම කියන අවස්ථා තියෙනවනේ. හැබැයි අපි ඕනම කෙනෙකුට කිව්වොතින් ඔබ බෝධිසත්වයෙක් වගේ කියලා අකමැතිද අපි? ඔයානේ හරියට බෝධිසත්වයෙක් වගේ කියලා කිව්වොතින් අපි හැම දෙයක්ම කැමතිනේ. ඒ බෝධිසත්වය කියන කාටද? මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් උන්වහන්සේගේ ළඟ තිබිච්ච ගතිගුණ ඒ පාරමිතා පුරණ කාලේ හිටිය ස්වභාවයට තමයි බෝධිසත්වය කියලා කියන්නේ. අපි හැම දෙයක්ම කැමති ඔබ බෝධිසත්වයෙක් වගේ කිව්වොතින් අපේ හිත හරිය සතුටු යන්නේ මං ගැන කොච්චර වර්ණවද කලේ කියලා. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ අපමණ ගුණ සමුදායක් සපුරලා මේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයෙක් වෙනුවෙන් තමයි ඔබ මේ මල් පහන් ආදී පූජා කළේ. එනිසා ඔබේ හිතේ ලොකු සතුට ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕන මේ අද කරන පින්කම ගැන. ඒ වගේම ඔබ මේ අවස්ථාවේදී ධර්මය සමරනවා. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ධර්මය කියලා කියන්නේ පින්නතුනි අපට සැබෑ ලෙසම දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරපු මාවතයි ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ ධර්මය වෙනුවෙන් පින්නතුනි ලෝකේ පහළ වෙච්ච අය තමන්ගේ ජීවිතවල සියලුම දේවල් කැප කළා. සමහර අය මේ ධර්මය අහුවට පස්සේ ඇතැම් විට ඒ අය ලොකෝ රැකියාවක් කරමින් හිටියයි ඒ රැකියාව අත්හැරලා ආවා. සමහර අය විවාහ වෙන්න හිටිය අය හෙට වෙන දවසේ යුග දිවිට පත් වෙන හිටිය අය විවාහ ජීවිතය අයින් කරගෙන මේ ශාසනයට ආවා. සමහර ඇතැම්මිට රජකමට ඔටුන්න හිමි අය ඒ රජකම අත්හැරලා ආවා. මේ වගේ ලොකු පරිත්‍යාගයන් කළා නන්ද කුමාරය කියලා කියන්නේ. හෙට වෙන දවසේ තමන්ගේ ගෘහ ප්‍රවේශ මංගල්‍යයයි තමන්ගේ ආවහ විපහ කටයුත්තයි ඒ වගේම රාජාභිෂේක මංගල්‍යය මේ ත්‍රිවිධ මංගල්‍යයම හෙට වෙන දවසේ තිබිද්දී අද වෙන දවස් පන්සලට ආපු කෙනෙක්. පින්නතුනි මේ වගේ පරිත්‍යාගයන් කරේ මේ ධහම වෙනුවේ. මේ ධර්මයේ යම් කිසි කෙනෙක් හරියටම ධර්මයේ ගැඹුරම තැන් තේරුම් ගත්තොත් තමන් ඉන්න තැන ඉඳලම තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම මේ ධර්ම විරියෙන් කරනවා. එවැනි ධර්මයක් තමයි ඔබ මේ පුද පූජාවට ලක් කරන්නේ. එවැනි ධර්මයක් වෙනුවෙන් තමයි ඔබ මේ පූජා සත්කාර කරන්නේ. ඒ ගැන හුඟක් ඔබ සතුටු වෙන්න. ඒ විතරක් නෙවෙයි. ඔබ මේ විහාරස්ථානයකට එනකොට ස්වාමින් වහන්සේ කෙනෙක් දකිනකොට මේ ස්වාමින් වහන්සේ කෙනෙක් කරා ඔබ දකින්නට ඕන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සැරියුත් හාමුදුරුව, මොගලන් හාමුදුරුව වැනි ස්වාමින් වහන්සේලා. පින්නතුනි ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පැවිදි වෙච්ච දවස් ඉඳලාම තමන්ගේ මුළු ජීවිතේම සාසන වෙනුවෙන් කැප කරපු කෙනෙක්. උදෑසන අවදි වෙන මොහොතේ පටන් රැ නින්දට යනකම්ම තමන්ගේ කියලා පුද්ගලික අමුතු දෙයක් නැහැ. ඒ කරන හැම දෙයක්ම හුස්ම ගන්න වාරයක් පාසා ඉගෙන ගත්තා. පාසලකට ගියත්, විශ්වවිද්‍යාලයකට ගියත්, ඒ හැම දෙයක්ම කරන්නේ මේ ගිහි අය වෙනුවෙන් යමක් කරන අදහසින්. භාෂාවක් ඉගෙන ගත්තා, උපාධියක් ගත්තා, උපාධිය ගන්නකොටත් බලනවා ඒ උපාධියෙන් කොහොමද ලෝකෙට සේවය කරන්න කියලා. ඒ කරන හැම දෙයක්ම පින්නතුනි මේ ලෝකය වෙනුවෙන් කරන්නේ, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සහ ලෝකය වෙනුවෙන් කරන්නේ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබට ඉන්න දරුවා, දුව හෝ පුතා එක දවසක් පන්සලකට පිටත් කළා. උදේ ඉඳන් රැ වෙනකම්ම පන්සලේ වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න. ඒ කැපවීම කරන එක පින්නතුනි එක දවසක් වුණත් ලේසි නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පැවිදිච්ච දවස් ඉඳලාම මුළු ජීවිතේම සාසන වෙන කැප කරපු අය. ඉතින් අන්න එවැනි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වෙනුවෙනුයි ඔබ මේ පුද පූජා කරන්නේ කියන හැඟීම ඔබේ හිත ඇති කරගන්න හුවා සතුටක් ප්‍රසාදයක් ඇති කරගන්න පින දිනු කරගන්න. එහෙම දිනු කරගන්න පින තමයි අපි මේ ඥාතිවරුන් වෙනුවෙන් අනුමෝදන් කරන්නේ, ආශිර්වාද කරන්නේ. ඉතින් පින්තුනි විහාරස්ථානයක් ඇසුරු කරනකොට අපේ හිතේ කුසලයේ හැකිතාක් දුරට අපි දිනු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ අපි මේ ගත කරන ජීවිතය ගැන අපට පැහැදිලි කළ දීලා අපේ ජීවිතයේ සතුට වැඩි කරන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. පළවෙනි පියවර තමයි පින්තුනි අපේ කල්පනා කරලා බලන්න වටිනවා අද අපි ගත කරන මේ ජීවිතය වටිනාකම. බොහෝ විට අපට මේ ජීවිතේ වටිනාකම එච්චර තේරෙන්නේ නැහැ. වටිනාකම තේරෙන්නේ පින්තුනි කල්යාණ මිත්‍රයෙක් පැහැදිලි කළ දුන්නොත් තමයි අපට මේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ. ඇයි ඒකට හේතුව පින්තුනි මේ ලෝකේ ඉන සත්‍යයන් අතුරින් මනුස්ස ලෝකේ මිනිසුන් වෙලා ඉපදෙන ඉතාම සීමිත ප්‍රමාණයක්. ලෝක ජනගහනය බිලියන 7කුත් ගානක් තියෙනනේ. නමුත් එකම කුහුමිබුලක් ගත්තත්, එකම සත්තු වෙන මාළු ඉන්න ස්ථානයක් ගත්තත් ඊට වඩා සත්තු ප්‍රමාණයක් ඉන්නවා. ඉබේයන් ඉන්න ස්ථානයක් උඹසක් ගත්තොත් ඊට වඩා සත්‍යයන් ඉන්නවා. අන්න එවැනි අපමණ අපාගත සත්‍යයන් ඉන්න මේ ලෝකෙක යම් කිසි කෙනෙක් මිනිසෙක් කියලා ඉපදෙන්න පින්නතුනේ සසර කළා වූ මහා පින කානිසංශය. වැඩිහිටි කෙනෙක් නෙමෙයි මේ කුඩා දරුවෙක් දැක්කත් පින්නතුනේ යම් කිසි කෙනෙක් දකින්න කොටම අපට හැඟීමක් ඇති වෙන්න ඕනේ. මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මෙයා සතර හුඟක් පින් කළ මේ ආපු කෙනෙක් කියන හැඟීම අපේ හිතේ ඇති වෙන්නට ඕනේ. අපි ගැන දකිනකොට, අපි ගැන කල්පනා කරනකොට තමන් මේ සිතුවිලි ඇති කරගන්නට ඕනේ. එතකොට තමයි අපේ ජීවිත කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ. අන්නේ වටිනාකමක් එක්කම පිනතුනේ අපි ඊළඟට කල්පනා කරලා බලන්න වටින බුදුදහමෙන් අපට ලබා දෙන ආදර්ශය මොකද්ද කියලා. බුදුදහම ඉගෙන ගන්න තමයි අපේ ජීවිතයේ කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ බුදුදහම තේරුම් ගත්තු පමණට අපේ මේ ජීවිතේ වටිනාකම වැඩි වෙන දේවල් අපි කරනවා. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ අපිට ලොකු ගෙදරක් තිබුණොතින්, ඒ වගේ මේ ගෙදර තියෙන ප්‍රදේශය හුඟක් වටින සිටියකක් නම්, නැත්නම් හොඳ අධ්‍යාපනයක් ලැබුවොත්, මාසෙට හුඟක් ලොකු වැටුපක් ලැබුණොත් තමන්ගේ ජීවිතය හොයා වටිනවා කියලා තමයි බොහෝ දෙනාට හිතෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ලෝකයේ වටිනාකම බලන ක්‍රමය. නමුත් වෙනතින බුදුදහම ඊට වඩා ගැඹුරින් අපේ ජීවිත දෙස බලනවා. කෙනෙක්ගේ ජීවිතයක් වටින්න වෙනතුනේ ඒ තැනැත්තාගේ මනස කොයිතරම් දුරට පිරිසිදුව තියාගන්නවද කියන කාරණය මත. අපට ඇතැමිට අපි ලොකු ගෙදරක ඉන්න පුළුවන්. හොඳ සුවපහසු වාසනාවක් අපි ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්න අවස්ථාවක උනත් යම් කිසි කෙනෙක් ගැන අපේ හිතේ ලොකු අමනාපයක් නම් අපේ අර තියෙන කිසිම දු සම්පතකින් සතුටක් අපට නැහැ. ඇතැමිට අපි යන්නේ ඉතාම වටිනා සුඛෝභෝගී වාහනයක වෙන්න පුළුවන්. ඒ යන අවස්ථාවේ අපේ හිතේ යමක් ගැන දැඩි ආසාවක් රාගයක් තියෙනවා නම් අර අපි යන වාහනේ ලස්සනකට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, පහසුව දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි අපේ ජීවිතයේ වටිනාකම කියලා කියන්නේ යම් තාක් දුරට අපේ හිත පිරිසිදුව ඉහළම කුසලයක තියාගත්තොතින් අන්න ඒක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ, අපේ ජීවිතයේ වටිනාකම කියලා කියන්නේ. අන්නේ දහම් මාගේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා ටිකෙන් ටික අපේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. පළවෙනි පියවර තමයි පින්නතුනි මේ ජීවිතයේ ගත කරන්න හැටියට අපි පළවෙනි පියවර තමයි අපි සමාජීය ජීවිතයේ සාර්ථක වෙන්නට, අපේ ගෘහස්ත ජීවිතේ වැඩි දියුණු වෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒක පළවෙනි පියවර හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි අධ්‍යාපනයෙන් දියුණු වෙන්නට ඕන. හොඳට ඉගෙන ගන්නට ඕන. භාෂා ඥානය, විෂය ඥානය අපි හැකියතා දුරට ලබා ගන්නට ඕන. ඊළඟට තමන් හොඳ දැහැම රැකියාවක් කරන්නට ඕන. ඒකත් ගෘහස්ත ජීවිතයට අවශ්‍ය දෙයක්. ඒ වගේම පින්නතුනේ සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ඕන, සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්නත් ඕන. මෙන්න මේ කරුණු වලින් යන ගමන් අපි අපේ ජීවිතයේ කායික මානසික නිරෝගී භාවය තියෙන විදිහට අපේ ජීවිතේ පවත්වා ගන්නටත් ඕන. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමෙන් අපට ලබා දෙන පළවෙනි ආදර්ශය. එතකොට මේ ධර්මය අහන්න අහන්න අපි ඉගෙන ගන්නවා කොහොමද අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න අපි කරන්න ඕනේ කියලා. එතකොට හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳ අධ්‍යාපනයක් ලැබලා දැහැමි රැකියාවලින් හැකියතාක් දුරට තමන්ගේ ශරීර ශක්තිය තියෙන කාලේ හොඳට මිල මුදල් හරියම කරන්න ඕන. ඊළඟට පින්නතුනි එතනින් බුදුදහම නවතින්නේ නැහැ. තවත් පියවරක් ඉදිරියට යනවා. මොකක්ද ඊළඟ පියවර? අපි දැන් මේ දේවල් වලින් කරන්නේ පින්නතුනි අපේ සාමාන්‍ය දිනදා ජීවිතයේ කටයුතු ටික සාර්ථක කරගන්න එක විතරයි. බඩමුට්ටු ටිකක් වැඩි කරගන්න එක විතරයි. ගියක් දොරක් හදාගන්න එක විතරයි. අපි මේ පළවෙනි පියවරෙන් කරන්නේ බාහිර පරිසරය ලස්සන කරගන්න එක. හැබැයි බාහිර පරිසරය ලස්සන කරගත්තට විතර අපේ ජීවිතයේ සාර්ථකුණා වෙන්නේ නැහැ. දැන් සමහර අය හොඳට ඉගෙන ගත්තු අය ඉන්නවා. හොඳ ලොකු රැකියාවල් කරලා ලොකු වැටුපක් ලැබපු සමහර අය ඉන්නවා. ජීවිතේ අවසාන කාලය වෙන විට ඊට තමන්ගේ ජීවිතය ගැන බලනකොට සතුට වෙන තරම් ලොකු කාරණයක් නැහැ. ඇතැමිට මහලුනි මාසෙක බලාගත්තුවත් බලාගෙන එයා ඉන්නවා. ඒ නිසා තමයි පින්නතුන බුදුදහමෙන් අර අධ්‍යාපනයේ ආර්ථික වෙන කරුණ වලට අමතරව තවත් පියවරක් බුදුදහමෙන් දේශනා කරනවා. අපේ කය පෝෂණය කරන වගේම අපේ හිත පෝෂණය කරන හිතටත් අපි ආහාර දෙන්නට ඕන. මොනවද හිතට දෙන ආහාර අපි? හිතට දෙන ආහාර තමයි කුසල අරමුණු පින් සිතිවිලි දෙන්නට ඕන. මොනවද හිතට දෙන ආහාර? පරිත්‍යාග සීලීත්වය නැමැති ආහාරය දෙන්නට ඕන. දන් දීම හුරු කරන්නට ඕන. හැකිතාක් දුරට තමන්ගේ දෑතින් අනිත් අය වෙනුවෙන් දන් දීලා තියෙනට ඕන. ඔබට ඔබේ අද්දක දිහා බලනකොට ඔබේ අද්දකේ දාලා තියෙන මුදු වලලු විතරක් නෙවෙයි. ඔබට මතක් වෙන්නට ඕන අනේ මගේ මේ අද්දකේ මං අම්මට තාත්තට සැලකුවා නේද? ආකිට සියර කෑම කැවුවා නේද? අනේ මේ අද්දකේ මං කොච්චර වැඳලා තියද වැඩිහිටියන්ට හාමුදුරන්ට? මේ අද්දකේ මං කොච්චර නම් දානෙ උයලද්ද? තමන්ගේ අද්දක දිහා බලනකොට තමන්ට මේ හැඟීමක් ඇති වෙන්නට ඕන. පින්නතුනේ මේක තමන්ගේ සතුට වැඩි වෙන දෙයක්. පරිත්‍යාග සීලීත්වය. ඒ වගේම පින්නතුනේ ඊළඟට හැකිතාක් දුරට තමන් හිතේ මෛත්‍රිය දිනු වෙන්නට ඕන. අපට බොහෝ විට අපට හිතට පීඩාගෙන දෙන ප්‍රධානම කාරණයක් තමයි අනිත් අයගේ අඩුපාඩුකම් වලදී හිතරි දෙන ගතිය. ඒ නිසා අපේ හිතේ යම්කිසි කෙනෙක් දිහා බලලා යම්කිසි සිද්ධියක් දැකලා හිතේ අමනාපයක් ඇති නොවන විදිහට හිත හැකිතා දුරට හිතේ මෛත්‍රිය දිනු කරන්න ඕන. ඒ නිසා කෙනෙක් කොයිතරම් දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒ කෙනා කොයිතරම් දුරට මෛත්‍රිය වඩන කෙනෙක්ද කියන කාරණේ. ඒ මෛත්‍රිය වැඩිීමේ ඉහළම ලක්ෂණය තමයි කෙනෙක් දැක්ක ගමන්ම අපට හැඟීමක් ඇති වෙනවා, අනේ මේ මගේම දරුවා කියන හැඟීමක් ඇති වෙනවා. දැන් අර කුඩා දුව මෙතන හිටියනේ. ඇතැම් විට පිට දරුවෙක් කියලා බලනකොට අපට පේන්නේ අනේ දරුවා කීකරුයි නේද කියලානේ. හැබැයි ඔබේම දරුවා කියලා ඔබට හිතුනොත් ඔබේ මානසිකත්වය කොච්චර වෙනස්ද නේ? අනේ මේ මගේම දරුවෙක් නේද මේ ඉන්නේ කියන හැඟීම ඇති වුණොත් මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට ඉහෙළම ලබා දෙන ආදර්ශය. මාතා යථානියම් පුත්තං කියලා කියන්නේ මේක. ඒ දරුව කින්නතුනි මේ ආත්මේ ඔබේ දරුවෙක් නොවුනට සතර බොහෝ ආත්ම භවවල ඔබේ දරුවෙක් කියලා, ඔබේ අම්මා වෙලා, ඔබේ සහෝදරියක් කියලා එහෙම හිටිය කෙනෙක් තමයි මේ ඉන්නේ. නිකං කෙනෙක් නෙවෙයි. ඒතර මේ සතරේන ගමනේදී පින්නතුනි බුදුහාමර දේශනා කළා තමන්ට අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, දරුවන් නොවෙච්ච, සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. බලන්න පින්නතුනි ටිකෙන් ටික අපේ මානසිකත්වය වෙනස් වෙන හැටි. එතකොට මෙන්න මේ විදියට ඒකාතකින් අපි පරිත්‍යාග සීලයේ වෙලා දන් දීම හුරු කළා. අනිත් අතින් ටිකෙන් ටික මෛත්‍රිය හුරු කරනවා. මෛත්‍රිය හුරු වෙන පින්නතුනි හිතේ තියෙන බරගතිය හුඟක් අඩු වෙන, හිත හුඟක් සැහැල්ලු වෙනවා. එතකොට වෙනත් කෙනෙක් දකින්නකොටම පින්නතුනි මෙන්න මේ වගේ මානව දයාවෙන් මෛත්‍රියෙන් අපට බලන්න පුළුවන් නම් අපේ හිතේ සතුට වැඩි වෙන ප්‍රධාන කාරණය. අපි කරන මේ හැම කාරණයකින්ම පින්නතුනි කරන්නේ මොකද්ද? අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ කුමක් සඳහාද? අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුට වැඩි කර ගැනීම සඳහා. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ දුකෙන් නිදහස් වීම සඳහා තමයි මේ කරන්නේ. අන්නේ යන ගමනේදී පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි එන්න එන්නම තමන්ගේ හිතේ මානසික පීඩායන ස්ථාන හඳුනාගෙන ඒව අඩු වෙන විදියට තමන්ගේ මනස තමන් දිනු කරගන්නට ඕන. මෙන්න මේ දුක නැති වෙන විදියටත් සතුට වැඩි වෙන විදියටත් හිතන ක්‍රමයට බුදුදහමේ සඳහන් කරන මොකක් කියලාද? විශේෂ වචනයක් කියනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. I think there are some people who can't understand Sinhala. I would like to explain what I explain as a summary. Actually, we are discussing the Buddha's message. When we come to the temple, if we have a confidence in Buddha's enlightenment, Buddha's qualities, then our mind is so pure and calm. And also, when we think Buddha's message, when we are confident in Buddha's message, then our mind is so pure and calm. On the other side, when we think Buddha's noble disciples, their qualities, our mind is so pure and calm. Especially, as Buddhists, we always think and respect the triple gem, Buddha, Dhamma and Sangha. These are the priceless gems according to Buddhism. Why they are priceless? Because when we think those three things, Buddha, his teachings and his noble disciples, actually our mind is so pure and calm. We have no negative thoughts when we think these three things. And also, little by little, when we listening to Buddha's message, we try to purify our mind. The main thing, whether we are happy or not, is our mental condition. If we can purify our mind from negative thoughts, such as greed and anger, then we can overcome suffering and we can develop our happiness. That is why Buddha always explains us how we purify our mind. And not only we should purify our mind from greed and anger, there is another defilement, negative thought, that disturbs our peace of mind, that is ignorance or delusion. When we are going to reduce greed, one of the techniques that we can practice is generosity, offering something to others. This is one of the primary qualities that we can practice to overcome greed, which disturb our peace of mind. On the other side, there is another reason that disturbs our peace of mind is anger. That is why Buddha says, on the path of liberation, at the very beginning, we should try to practice loving kindness. That is, we practice, may all beings be well, happy and peaceful. Again and again, we practice loving kindness. As the result of practicing loving kindness, the highest attitude that we have as soon as we meet a person, we think that person is our only son. This is the highest contemplation or attitude that we can practice. If we can see a person like our only son or daughter, actually a lot of problems are automatically solved. And these are one of techniques that we can practice in our day-to-day life when we are going on the path of liberation. On the other side, Buddha explained how we overcome ignorance. That is the very, very important thing. I will explain it later. Okay? Pinnatuni, Dhamme Buddharajanan Bahanse Desanakale, Tiken Tika, Aphe Jeevite Satuta Vadivena Kramiya. දැන් අපි මේ වගේ දාන ආදී පින්දහම් කරනකොට, දන් දෙනකොට, සිල් රකින්නකොට, භාවනා කරනකොට අපේ මොකද වෙන්නේ? අපේ පින්තුනේ ජීවිතේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පින්කම ආනිසංස විදියට අපිට මේ ජීවිතේදීම දිගාසිරි ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, හොඳ මිත්‍රයන් මුණගැහෙනවා අපිට. As the result of practicing good deeds in this life, our longevity, good health, good complexion gradually increase. That is why we should practice good deeds in this life. පින්නතුනි මෙන්න මේ දේවල් හැකියතාක් දුරට අපි ලබා ගන්න නම් බොහෝ විට බොහෝ දෙනා හිතන්නේ පින් කමලානි සංසස තියෙන්නේ මරණයන් පස්සේ කියලා. ඒ නිසා තමයි බොහෝ දෙනා පින්කම් කරන්න යොදාගෙන තියෙන්නේ විස්රාම ගියාට පස්සේ. වයසට ගියාට පස්සේනේ. ඇයි වයසට ගියාට පස්සේ බොහෝ දෙනෙක් පින්කම් කරන්නේ යයි හිතන් ඉන්නේ පින්කම් වල අනිසංසය තියෙන්නේ මරණයෙන් පස්සේ කියලා. නමුත් පින්නතුනි පින්කම් වල වැඩිපුරම 75% විතර අනිසංස තියෙන්නේ මේ ජීවිත කාලෙමයි. උදේ කරන පින්කම් වල අනිසංස හවස් වෙනකොට තියෙනවා. දැන් දිට්ඨධම වේදනීය කර්මවල ලක්ෂණිය තමයි පින්නතුනි. දැන් පුබ්බේච කද පුඤ්ඤසා කියන කාරණයක් බුදුදහමේ තියෙනවා. ඒතම් මංගල මුත්තමන් කියලා පෙරපින් ඇති බව මංගල කාරණයක් කියලා. පෙරපින් කියන එක පින්නතුනි ගියාත්මේ කරපු පින්කම් විතරක් නෙවෙයි. මේ ආත්මෙත් යම් කිසි කෙනෙක් උත්සාහෙන් දෙයක් කළොත් ඒකේ ආනිසංසය ප්‍රතිඵල මේ ජීවිතෙම තියෙනවා. දැන් බලන්න මේ රටේ අය සමහර අය කර්ම විශ්වාස කරන්නේ නැහැ. සමහර ප්‍රදේශ කාන්තාර වගේ ප්‍රදේශ ගස් වගා කරලා නගර හදලා බොහොම ෂේම බුන් වගේ හදනනි. ගිය අවුරුද්දේ නගරේ හැදුවා මේ අවුරුද්දේ ජීවත් වෙනවා. මොකද පින්නතුනි මේක? මේකත් කර්මය නෙමෙයි. දිට්ඨධම්ම වේදිනිය කර්මයක් නේ. මේ ආත්ම භාවය මහන්සියල වැඩ කළා මේ ආත්ම භාවය ප්‍රතිවල හම්බුණා. දැන් අපි හිතන්නේ මොකද්ද? අපි හිතන්නේ අනේ මේ රටේ ඉන්නේ කර්ම විශ්වාස කරන්නේ නැහැ කියලා නේ. පින්නතුනි මේකත් කර්ම විශ්වාස කිරීමක්මයි වෙන දෙයක් නෙවෙයි. ඒ කරන ක්‍රියාවල ආනිසංස මේ ආත්මෙ මේකයිද තියෙනවා. එතකොට ගිය ආත්මේ කර්මවල ආනිසංස විදියට ඒ ඇයිට හොඳ සුභතියක් ලැබෙලා තියෙනවා. මේ ආත්ම භාවය මහන්සියල ඉතුරුට ගියායි කරනවා. එනසන්නේ දැන් මේ ස්ටේට් එකේ ගත්තත් කොච්චර වගා කරනවද නේ මේ රටට අවශ්‍ය කරන ආහාර වලින් 60%කට වඩා නිෂ්පාදනය කරන්නේ මේ ස්ටේට් එකේ. ඉතින් පින්නතුනි මහන්සියල වැඩ කරනවා ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. පින්කම්ුත් එහෙමයි පින්නතුනි. අපි මේ පින්කම් නිතර කරනකොට අපට එන්න තියෙන හුවා අනතුරු වලින් අපව වළක්වනවා. මේ කර්මයේ විසින්. අපේ දරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා, අධ්‍යාපනය සාර්ථක වෙනවා, රැකිරක්ෂා සාර්ථක වෙනවා. මේ හුඟා දේවල් අපට එනවා. හැබැයි පින්තුනේ හැම දෙයක්ම නම් අපට වළක්වන්න බෑ. සමහර ප්‍රබල කර්ම තියෙනවා අපට වළක්වන්න බැරි ඒවා. සාමාන්‍ය අපට නෙමෙයි රහතන් වහන්සේ කෙනෙකුටවත් වළක්වන්න බැරි සමහර කර්ම තියෙනවා. රහතන් වහන්සේට නෙමෙයි බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න බැරි සමහර කර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් විශාල හානියකට ලක් වුණා. බිරුඩබ කුමාරය ඇවිල්ලා මුළු ශාකේ වංශයන් ඝාතනය කළා. ඔහු තුන් පාරක් සේනාවත් එක්ක ආවා. බුදුහාඳු උත්සාහ කළා වළක්වන්න. ඒ තුන් පාරම වැළක් වුණා. නමුත් හතරවෙනි වතාවෙත් ආවා. බුදුහාඳුර බැලුවා ඊට පස්සේ මොකද හේතුව කියලා. ඊට කලින් ආත්ම භාවයක මේ ඥාති පිරිසෙන් විශාල පිරිසක් කිනුතුනි සාමූහිකව කරපු මහා සමූල ඝාතනයක විපාකයන් මේ විදිහේ නවස්සා. හතරවෙනි වතාවේ බුදුහාඳුර වළක්වන්න ගියේ. බුදුහාඳුර නිහඬුණා. පිනොතුනි ඥාතීන් බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශිකයන් ඥාතීන් කිහිප දෙනෙක් හැරෙන්නට අනිත් සියලුම දෙනා මේ විරුඩප කුමාරය විසින් සමූල ඝාතනය කළා. බුදුවරයෙකුටත් වළක්වන්න බැරි වුණා. දේවදත්ත හාමුදුරු ගැන වුණත් බුදුහාඳුරගේ කිසිම අමනාපයක් තිබුණේ නැහැ. උන්වහන්සේ උපරිම උත්සාහ කළා වළක්වන්න. නමුත් ඒ කර්ම චක්‍රය බුදුහාඳුරණත් එක වළක්වන්න බැරි සත්‍යයක් වුණා. ඉතින් අපේ ජීවිතවලත් පිනතුනි. අපි මේ විදියට උත්සාහයෙන් දිනන වෙලා ඔබ ඉන්න මේ ගමනේදී ඔබ හුඟක් දේවල් උත්සාහයෙන් පිනෙන් ඔබ ආද ලබාගෙන තියෙනවා. ඔබට හැබැයි මේක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති ඔබ ගැන හරියට හිතන්නේ නැති නිසා. ඔබ අනිත්‍යයත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් ලෝකේ අනිත්‍යය විඳින සැප දුක් දෙස ඔබ හුඟක් සැප සම්පත් මේ අවස්ථාව වෙන විට ගත කරමින් ඉන්නේ. ඒක පිනතුනි තේරෙන්නේ ඔබ ධර්මය අහපු පමණට. ඔබ කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා. ඔබ කොයිතරම් වයසකින් කෙනෙක් වුණත්, ඔබේ ජීවිතේ කොයිතරම් ලෙඩ රෝග තිබුණත්, ඔබේ ජීවිතේ කොයිතරම් පාඩු අවාසී ළඟම ඥාතීන් මිය ගිහිලා තිබුණත්, ඔබ ජීවත් වෙනවා නම්, ඔබ හුස්ම ගන්නවා නම්, ඔබට කියන දේ ඇහෙනවා නම්, ඔබට බුද්ධියක් තියෙනවා නම්, ඔබ කොයි වයසක හිටියත් ඔබ ඉතාම පින්වත්, ඉතාම වාසනාවන්ත කෙනෙක්. මෙන්න මේ වාසනාවන්ත බවෙන් පින්නතුනේ අපට ලබා දෙන ඉහළම ප්‍රතිඵලයක් තියෙනවා. මෙවැනි කාලෙක බුදුදහම අහන්නට පුළුවන් වටා පිටාවක අපි ඉපදෙනවා කියලා කියන්නේ පින්නතුනි අපි මෙන්න මේ වාසිය ලබා ගන්න තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. දැන් බලන්න පින්නතුනි වයසට ගිහිපු කෙනෙක් බුදුදහමේ මහපු කෙනෙක් ධර්මයක් ගැන දන්න කෙනෙක් අපි කොහොම අවුරුදු 70ක් 80ක් 85ක් ජීවත් වුණා. දැන් මරණාසන වෙන කිට්ටුයි. යාට ජීවිතේ හුඟක් කල් යා වැඩ කළා. යාගේ රැකී රක්ෂා කළා අවුරුදු 60 65 වෙනකන්. ගෙදර ඇතැම් විට ගත්තු සල්ලි ටික ගෙවන්න, ණය ටික ගෙවන්න අවුරුදු 80ක් විතර යාට ගියා. දරුවෝ ටිකෙන් සලකන්නත් තවත් අවුරුදු ගාණක් ගියා. මෙහෙම ගිහිපු කෙනා මරණයට ලං වුණාට පස්සේ මෙයාට මොන වගේ හැඟීමක් දෙන්නේ? මේක නා කල්පනා ඔබ ඒ වගේ ඇත් එක කතා කරලා තියෙනවද දන්නේ නැහැ. මම හිතන ඔබට ඒ වගේ අය හම්බුණත් ඇතැමිට ඔබ කතා කළ නුවණින් අහලා නැහැ, ඇත්තෙම බලලා නැහැ. ඒ බොහෝ දෙනාගේ පැතුම මොකද්ද? ඒ බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව මොකද්ද? ඒ බොහෝ දෙනාගේ පැතුම ප්‍රාර්ථනාව තමයි අනේ නැවත මනුස්ස ලෝකෙට එන ලැබෙන්න. ඒ ආපු කාලෙක මට ඉක්මනට රැකියාවක් කළ හම්බ කරන අවස්ථාව ලැබෙන්න. මගේ දරුවෝ ටිකට ඉක්මනට යුතුයකම් ටික කරන් ලැබෙන්න. මම හුඟක් නිරෝගී වෙන්න. මට ඉක්මනටම අඩුම වයසකදී ධර්මයේ හැසිරෙන්න ලැබෙන්න. එහෙමත් නැත්නම් මට ඉතාම කුඩාම කාලයේදී මහාන වෙන්න ලැබෙන්න. ඇතැමිට හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා හිටිය කෙනෙක් මරණාසන්න මොහොතේ ඇතැමිට ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළටම යන්න බැරි වෙච්ච හාමුදුරු කෙනෙක් මුණ ගැහුණොත් ඔබ ඒ වගේ හාමුදුරු කෙනෙක් කොයි වගේ දෙයක් ප්‍රකාශ කරයිද? ඒ වගේ හාමුදුරු කෙනෙක් කියන අනේ මට නැවත මනුස්ස ලෝකෙට ලැබෙන්න අවුරුදු 7ේදීම හොඳ ගුරු හාමුදුරු කෙනෙක් ළඟ හොඳට ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක මට මහණන ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. පින්නොත්නි අද ඉන්න ඔබ අමතක කරන්න එපා. ඔබත් ඒ වගේ ප්‍රාර්ථනා කරගෙන මේ ලෝකෙට ආපු අය. ඔබට හොඳ පරිසරයක් ලැබෙන්න, හොඳ රැකියාවක් කරලා අවුරුදු ගානකට ඉක්මනටම හරි හම්බ කරන්න ලැබෙන්න, හොඳ වාහනයක් ලැබෙන්න, හොඳ බණ කියන හාමුදුරුවන් ඉන්න පන්සල් කිට්ටු ඉපදෙන්න ලැබෙන්න, මෙන්න මේ ප්‍රාර්ථනා කරමින් ඔබ සසර පින්කම් කරමින් ආපු අය ඔබ. නමුත් ඔබට අතීත මතකේ වැහිලා තියෙනවා. ඒක මතක් කළ දෙන්නේ කවුද? කල්යාණ මිත්‍ර මුණ ගැහුනම තමයි මේක මතක් කළ දෙන්නේ. ඒ නිසා මේ ආත්ම භාවයේ වයසකම කෙනෙක් ඊළඟ ආත්ම භාවයේ ප්‍රාර්ථනා කරන ඔක්කොම ටික ඔබ ලබාගෙන තමයි දැන් මේ ඉන්නේ. හැබැයි ලබාගත්තට පස්සේ ඔබට ඒක හිතෙන්නේ ඔබ වයස ඔහොම නිකම්ම ගියොත් ඔබට තේරෙන්නේ නැහැ වයසට ගිහින් එක්තැන් වෙනකම් මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න තේරෙන්නේ. හැබැයි පිනොත්නේ කොයි වයසක හිටියත් ඔබ හරියට ධර්මය ඇහුවොත් ඔබට ඕනෑම වයසකදී ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔබ ප්‍රමාද නැහැ. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලීක අවුරුදු 80ේදී මහාන වෙච්ච අය. බුදුරජාණන් වහන්සේගේ කාලීක අවුරුදු 100ේදී මහාන වෙච්ච අය. බුදුරජාණන් වහන්සේගේ කාලීක අවුරුදු 120ේදී මහාන වෙච්ච අය. 120ේදී මහාන වෙලා රෑ නිදි මරාගෙන භාවනා කළ රහත් වෙච්ච සමහර හිටියා. එනිසා ඔබ කවුරුවත් ප්‍රමාද නැහැ. ඔබ කොයි ජීවිතයේ කොයි අවධියක හිටියත්, කොයි වයසක හිටියත්, කොයි තරම් වගකීම් ටිකක් දරාගෙන හිටියත් ඔබේ හිතේ ඇති වෙන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබන්න ඕන කියලා. මෙන්න මෙතෙන්දී පින්නතුනි වැදගත්ම දේ තමයි සාමාන්‍ය ලෝකයේ අය අධ්‍යාපනයෙන් දිනන වෙලාව හොඳ ජීවිතයක් ගත කරනවා. බෞද්ධයන් ඊට වඩා පියවරක් යනවා. තවත් සමහර අය ආගමික ජීවිත ගත කරන අය දාන සීලාදී පින්කම් කරමින් හොඳට පුණ්‍යකාමී ජීවිතයක් ගත කරනවා. හැබැයි පින්තුනේ බෞද්ධයන් කියලා කියන්නේ මේටත් වඩා පියවරක් ඉදිරියට යන අය. මෙන්න මේ තුන්වෙනි පියවර තේරුම් ගත්තොත් තමයි ඔබට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කවුද, බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියලා. පින්නොතනේ අපි මුලින් සඳහන් කළා, මුලින් සඳහන් කරේ ලෝභ ද්වේෂ දෙක අඩු වෙන ක්‍රමය. හැබැයි තව අපට තවත් කෙනෙක් ඉන්න, හොල්මන් කරන කෙනෙක් ඉන්නවා, අපේ සතුට නැති කරන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? තමයි මෝහය, අවිද්‍යාව. පින්නොතනේ මෙන්න මේ අවිද්‍යාව මෝහයේ ස්වභාවය කොහොමද, මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා තේරුම් ගත්තොත් තමයි ඔබ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා දන්නේ. ඔබ නැත්තම් බුදුහාඳුර කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ. ඔබ යම්කිසි අවස්ථාවක මානසික පීඩනයකින් ඉන්නව නම්, දුකකින් ඉන්නව නම්, ඒ අවස්ථාවේ ඔබේ මනසේ ස්වභාවය මොකද්ද? ඒ අවස්ථාවේ ස්වභාවය තමයි ඔබ අතීත අරමුණක් ගැන හිතමින් ඉන්නේ. නැත්තම් අනාගතේ වෙන්න තියෙන දේක් ගැන හිත හිත ඉන්නේ. හිතන විතරක් නෙවෙයි, ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුළ ඔබ ජීවත් වෙනවා. දැන් ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියා කියමු. දැන් අජන්ත මහත්තයගේ දියණිය වෙනුවෙන් තමයි මේ පින්කම කරන්නේ. අජන්ත මහත්තයා අඬනවා කියමු. ඒ අඬන වෙලාවේ මොකක්ද හිතේ ස්වභාවය? ඒ වෙලාවේ අතීත සිද්ධිය මතක් වෙලා දැන් තේරෙන්නේ නැහැ, දැන් මේ වර්තමානයේ මෙතන ඉන්නවා කියලා මනසින් ඒ සිද්ධියටම ගිහිල්ලා ඒ සිද්ධිය තුළ ජීවත් වෙනවා. ඒ දරුවා ඉන්න කාලේ සෙල්ලම් කරපුව, ඉගෙන ගත්තුව, ඇඳපු ඇඳුම්, ඒ ටික ඔක්කොම එක ඒ ලෝකයේ තුල දැන් මේ ඉන්නවා. අන්නේ ඉන්න නිසා තමයි එහෙට කඳුළු වෙන්නේ. පින්නතුනි ඇත්තටම දැන් ඒක සිහි කරනකොට ඒ තත්ත්වෙන දරුවා ඉන්නේ. ඇතැම් විට මේ මොහොතේ වෙනස් සුගතියක ඇතැම් විට මනුස්ස ලෝකයට ඇවිල්ලා ඇති. සමහර විට දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානක ඉන්නත් පුළුවන් සමහර විට හොඳට පින් කරපු කෙනෙක් නම්. නමුත් අපේ හිතට මොකද වෙන්නේ? අපේ හිත අර අරමුණට ගිහිල්ලා ඒ සිද්ධිය තුළ ජීවත් වෙනවා. කවුරු හරි අපිට බැන්න කියමු. බැනපු කෙනෙක් ගැන මතක් වෙනකොටම මොකද වෙන්නේ අපට? මතක් වෙනකොටම හිතේ තියෙන ලස්සන නැති වෙනවා, හිත යමනාපයක් එනවා. අපි කියමු ඔබට ජීවිතේ හුඟක් සැරටම බැනපු කෙනෙක්, ලොකුම හානියක් කරපු කෙනෙක් දැන් මෙතෙන්ට ආවා කියලා. මොකද වෙන්නේ? ආපු ගම වෙනදී ඔබ දන්නවනේ, ඔබේ තියෙන මූණේ ලස්සන නැති වෙන දින ඔක්කොමනේ. ඒ මොකද්ද වෙන්නේ? අර සිද්ධියට ඔබේ හිත හැමම කෙලින්ම ගියා. ඇතැමිට ඒ කෙනාට මතකත් නෑ බැන්නයි කියලා. ඇතැමිට එයා කියපු වචනේ බන්න අදහසින් නෙවෙයි කියලා තියෙනවා. ඇතැමිට ඒක කියලා තියෙන ඔබටත් නෙවෙයි වෙන කෙනෙකුට. වෙන කෙනෙක් වෙනුවෙන් කියපු දයක් ඔබ හිතල තියෙන ඔබට කිව්වේ කියලා. බලන්න වෙනුදී සම්පූර්ණව අපි මේ දුක් ටික අපි විඳින හැටි බලන්න. අපි අවුරුදු කීයක් ඒ ගැන හිතන්නේ නැද්ද? අනේ මට අහවල් තැනදී මෙහෙම දෙයක් කිව්වා, මගේ හිතට ඒක හරි නෑ කියේ කිය අපි අවුරුදු ගානක් ඒ සිද්ධිය තුලින් දුක් වෙන බලන්න පින්නතුනි දුක හටගන්න විදිය. එතකොට යම්කිසි වෙලාවක පින්නතුනි ඔබ හොඳට කල්පනා කරලා බලන්න, යම්කිසි වෙලාවක ඔබ දුක මානසික පීඩාවකින් ඉන්නව නම්, හිතේ අසතුටකින් ඉන්නව නම්, ඒ මොහොතේ ස්වභාවය තමයි අපි අතීත අරමුණක තුල හිත බැසගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ අරමුණ තේනකොට අපි හිතන්නේ ඒ අරමුණ තියෙන්නේ බාහිර කියලා. දැන් ඒකෙන් කියන්නේ ඔබ වර්තමානයේ මේ මොහොතේ තුල ඉන්නකොට දුක නිදහස් වෙලයි කියලා. ඔබ මේ මොහොතේ හිටියත් ඔබ ඇහෙන් රූපයක් බලනකොට ඔබ හිතන්නේ ඒකේ සැප හෝ දුක් ටික බාහිරින් එන්නේ කියලා හිතුවටින් ඒත් ඔබ අවිද්‍යාවෙන් දුර වෙලා නැහැ. මොහෙන් දුර වෙලා නැහැ. පින්නතුනි මේ ලෝකේ තියෙන මේ බඩු භාණ්ඩවල මල් කියලා හරි, වතුර කියලා හරි, පැන් කියලා හරි, කෝප්ප කියලා හරි, පුද්ගලෝ කියලා හරි තියෙන්නේ මේ ලෝකේ මොනවද මේ තියෙන්නේ? මේ ලෝකේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත රූප. ඒ සතර මහා භූත රූප එකතු වෙලා මේ ලෝකේ එක එක හැඩවල වලට තියෙනවා. දැන් අපි කියමු පිටි කියලා, ඉරිඟු පිටි කියලා. ඉරිඟු පිටි එක ඇට විදියට ගත්තොත් එක විදියයි. ඒ ටිකම පිටි කරුවොත් පිටි ටිකක්. ඒකෙන් ඇතැම් විට ඒ එක පිටි ටිකක් අරගෙන බනිස් හදනවා. තව පිටි ටිකක් අරගෙන කේක් හදනවා. තව පිටි ටිකක් අරගෙන රොටි හදනවා. තව පිටි ටිකක් අරගෙන බටර් බිස්කෝතු හදනවා. දැන් එක්කෙනෙක් ආඩම්බර වෙනවා මං කන්නේ කේක්, ඔයා කන්නේ පාන් කියලා නේ. නමුත් මේ හැඩේ වෙනස් කර කර ඔක්කොම කන්නේ පිටි තමයි. කේක් කන කෙනා ආඩම්බර වෙනවා, පාන් කන කෙනා කියනවා අනේ මට හරි දුකෙන් ඉතින් පාන් තමයි කන්නේ කියලා. පින්නතුනි ලොකු වෙනසක් නැහැ, මිලේ වෙනසක් වුණාට මේ හැම දෙයකම තියෙන පින්නතුනි මේ සතර මහා භූත රූපේ එක එක විදියට වෙනස් කරමින් මේ තියෙනවා. නමුත් අපට මේක නොතේරෙනකොට අපි හිතන්නේ මේ බාහිර දෙයි මේකේ සැප හෝ දුක තියෙන කියලා. කෙනෙක් දකිනකොටම අපි හිතන්නේ මේ අහවල් කෙනාගේ ගුණ ටික මේ රූපය තුල තියෙයි කියලා. දැන් එක පුද්ගලයෙක් දකිනකොට කෙනෙක් කියනවා මේ අපේ අම්මා කියලා. තව කෙනෙක් කියනවා මේ මගේ දුව කියලා. තව කෙනෙක් කියලා කියනවා මේ මගේ යාළුව කියලා. එතකොට පින්නොත්නි ඒ කෙනා සමාන නම් හැම කෙනාටම දුවක් වෙන්න ඕනේ යන්නේ. හැම කෙනෙකුට අම්මා වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ තමන් බලන විදිහට තමයි ඒ දෙස පේන්නේ. කෙනෙක් බැලුවා තා මේක නමට හුඟක් උදව් කරපු කෙනෙක් කියලා මම සතුටු වෙනවා. තව කෙනෙක් ඔබ ඇතැමිට කාට හරි ඇතැමිට තරහ වෙන්න දෙයක් කරා නම් හිතට දෙන දෙයක් කරා නම් එයා මෙයා දැක්ක ගමන්ම අමනාප වෙනවා. එතකොට බලන්න පින්නතුනි මේ සැප හෝ දුකාවේ බාහිරින්ද පිටස්තරින්ද? පිටස්තරින් නෙවෙයි ආවේ. ඒ දේ දකිනකොට අපේ හිතේ තියෙන මානසික ස්වභාවය අනුව අපි ඒ දේවල් කනවා ගන්නවා. පින්නතුනි ඔබ යම් කිසි වෙලාවක ඔබට මානසික දුකක් හරි යම් කිසි දෙයක් දැකලා සතුටක් හරි මේ දෙකම ඇති වුණා නම් ඇති වෙන්නේ කොහොමද? ඒකාවේ බාහිර රූපෙන්ද? ඒක බාහිර රූපෙන් නෙවෙයි ආවේ. ඒක බාහිර රූපෙන් නෙවෙයි ආවේ. ඒක ආවේ තමන් හිතන විදියට. දැන් මේ දරුවා සෙල්ලම් කරනකොට ඒ දරුවගේ අම්මා තාත්තා ඇතැමිට සතුටක් ඇතැමිට. තව කෙනෙක් කියනවා බලන්න මෙතන අනුව සෙල්ලම් කරන්න හොඳ නැහැනේ කියලා තව කෙනෙකුට ඇතැමිට ඒක වැරදි විදියට පේන්නේ. හාමුදුරුවෝ කෙනෙක් ගත්තොත් උපේක්ෂා සාගතව ඉන්නවා. එතකොට පින්නතුනි ඒ දරුවාගෙන් දුක හෝ සැපේ එන්නේ ඒ දරුවාගෙන්ම නෙවෙයි, ඒ දරුවා කියලා දෙයක් නැහැ කියන එක නෙවෙයි, මේ දෙය කියලා සතර මහා භූත රෝපවල ක්‍රියාකාරීත්වයක් විඥානයත් එක්ක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නමුත් ඒකෙන් සැප හෝ දුක එන්නේ අපේ මානසික ස්වභාවයට අනුව. ඒ නිසා මේ පැත්ත වෙනස් කරගත්තොත් බාහිර වෙනස් කරන්න දෙයක් නැහැ. පින්නතුනි මෙන්න මේ අත්දැකීමත් අපි කිසියම් අත්දැකීමක් මේ මොහොතේ ලබනවා නම් මේකේ ගැඹුරුම ඥානය තමයි පින්නතුනි මේ මොහොතේ ලබන අත්දැකීම. ඒක කලින් ආපු අත්දැකීමක් නෙවෙයි. දැන් ඔබ පන්සලට එනකොටම හිතන්නේ ආමේ කලින් ආපු හා පන්සලට මේ එන්නේ. ආමේ කලින් හිටිය හාඳුර තමයි මේ ඉන්නේ කියලා තමයි හිතෙන්නේ නේ. ඒක සම්මුති සත්‍යනෝ හරි. නමුත් පින්නතුනි පරමාර්ථ සත්‍යෙට ගියහම මොකද වෙන්නේ? පරමාර්ථ සත්‍යයට ගත්තොත් මේ සිතුවිල්ල පිනුතුනි මේ ලබන අත්දැකීම හරියට අපේ කණ්ණාඩියක් ළඟට ගියා වගේ. කණ්ණාඩියක් ළඟට යනකොට මොකද වෙන්නේ? අපේ කණ්ණාඩිය ළඟට යන කෙනේ රූපය කණ්ණාඩියේ තිබ්බද? මොන බලන කණ්ණාඩියේ මිරයක? අපි යන කෙනේ රූපය තිබ්බද ඒකේ? යන්න කලින් අපේ රූපයක තිබ්බේ නැහැ. අපි ගිහිල්ලා ආවට පස්සේ තියෙනවද ඒකේ? ඒත් නැහැ. පින්නොතිනි අපි ඇහෙන් රූපයන් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, මේ ඉන්ද්‍රිය හයෙන්ම අපි යම් කිසි අරමුණක් ගන්නවා නම් පින්නොතිනි හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය තමයි ඒක ඒ මොහොතේ කණ්ණාඩිය ළඟට ගියා වගේමයි. කණ්ණාඩිය ළඟට යනකොටම ඒ මොහොතේ හේතු ටිකක එකතුවකින් කණ්ණාඩියේ අපේ රූපය පේනවා වගේ අපි ඇහෙන් රූපයක් දකිනකොට ඇහැ රූපය චක්කු විඤ්ඤාණය ස්පර්ශය විතක්ක විචාර ආදී 10ක් හේතු 10ක් එක විට නිර්මාණය වෙන මේ මොහොතේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ මොහොතේ පේන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ අත්දැකීම ලබනකොටම අපි හිතන්නේ මොකද්ද? ඒ ටික ඔක්කොම කලින් තිබ්බ කියලා. හරියට කණ්ණාඩියක් ළඟට බලු පැටියෙක් යනකොට බලු පැටියට හිතෙන්නේ මොකද්ද? එයා යන්න කලින් කණ්ණාඩියේ කවුරු හරි පින්තූරේ ඉන්න තමයි කියලා. ඒ නිසා තමයි බුරන්නේ බල්ලා ගිහිල්ලා. පවුරු ගන්න ඒකනේ. එයාට ලොකු ප්‍රශ්නයක් ඒත් එක්ක. එයා ආවත් නැවත නැවතත් ගිහිල්ලා බලන විටින් ඉද. යන හැම මොහොතේ මෙයාට අර බලු පැටිය පේනවා. පින්නොතුනේ අපේ බලපැටිය ඇතුලේ ලොකු වෙනසක් නැහැ. අපේ කන්නාඩි ළඟ ඉඳලා වැටෙන්නේ නැහැ. නමුත් අනිත් හැම තැනදීම වැටෙනවා අපි. දකින්න කොටම අපට හිතෙන්නේ අපි කලින් දැකපු කෙනා මේ දකින්න කියලා. අර බාහිර හේතු ටික සමාන නිසා අපට දැනෙන්නේ මේ කලින් දැකපු දෙයම කියලා. මෙන්න මේක තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. පින්නතුනේ මෙන්න මේක හරියට වැටහුනොතින් බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය හරියට වැටහුනොතින් පින්නතුනේ ඔබට ඔබ දැන් වඳින විදියට නෙවෙයි බුදුහාමුදුරට වඳින්නේ. ඔබ වඳින්නේ බුදුහාමුදුරට පසඟ පිහිටුවල. ලෝකෙ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙච්ච මේ යථාර්ථය තමන්ගේ නුවණින්ම සතර බොහෝ කාලයක් ප්‍රඥාව දිනු කළා. ඇස් ඉස් මස්ලේ දන් දීල කරපු විශාල පරිත්‍යාගයක කැපවීමක් වශයෙන් තමයි මේ යථාර්ථය ලෝකෙට අනාවරණය කළේ. ලෝකෙ කොයිතරම් විද්‍යාඥයෝ හිටියත් ලෝකෙ කොයිතරම් දාර්ශනිකයන් හිටියත් කොයිතරම් ආගමික නායකයන් හිටියත් මේ සියලුම දෙනා බුදු දහමෙන් වෙනස් වෙයි. ඒ හැමදේම තමන්ගේ සියලුම ඉගැන්වීම් වල කියන්නේ මොකද්ද? අපි ලෝකෙ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. අපි මැරුණට පස්සේ ලෝකෙ ඉතුරු වෙනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. එයයි කියන්නේ තමන්ට මේ පේන රූපය බාහිර රූපයේ ස්වභාවය තමන්ට පේන්නේ කියලා. මේ පේන බෝතලේ මේ වතුර ටික හැම දිනකටම වතුර මේක ඕන කෙනෙකුට පරීක්ෂණ කරන්න පුළුවන් කියලා කියනවා. සමාන මානසිකත්වයේ තියෙනට පුළුවන් පින්නතුනේ. හැබැයි මේක ඒ ඇසට විඥාණයට ගෝචර වෙන ප්‍රමාණයට තමයි මේක පේන්නේ. දැන් මේ පේන බිත්තිය ඔබට බිත්තිය බිත්තියට හේතු වෙලින්නත් පුළුවන්. හැබැයි බිත්තියෙන් හැට යන්න බෑ. හැබැයි සමහර සත්‍යයන් ඉන්නවා මේ බිත්තියෙන් හැට යන්න පුළුවන්. බිත්තියෙන් හැට පේන ඔයාට. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා ඔහුට යන්න පුළුවන් බිත්තිය. ඒතොර බිත්තිය සමාන නම් බිත්තියේ තියෙන ඇත්තම යථාර්ථය නම් හැම දිනාටම සමාන වෙන්න ඕන. නමුත් එහෙම සමාන නැහැ. දැන් අපට පේන මේ ලෝකය යථාර්ථ ලෝකය නෙවෙයි. මේ පේන්නේ අපේ ඇසෙන් කර්මයෙන් නිර්මාණය කළ දීපු ලෝකයයි මේ පේන්නේ. මේ පැත්ත වෙනස් වෙච්ච ගමම මොකද වෙන්නේ? මේ පේන දේවල් වෙනස් වෙන සම්පූර්ණ. ඒ නිසා පින්නොත්නේ මෙන්න මේ යථාර්ථයක අපි ලෝකේ ඉන්නේ. මෙන්න මේක තේරුම් ගැනීමට තමයි බුදුදහම කියන්නේ. මේක තේරුම් ගත්තු ගමම පිනුතුනේ මොකද්ද වෙන්නේ? එයා මුලින් මේක අහලා ඇහුවට පස්සේ හැකිතාක් දුරට මෙයා මේක හරියටම තේරුම් ගත්තොත් ඉඩ ලැබෙන හැම වෙලාවෙදිම මෙයා කරන්නේ මොකද්ද? මෙන්න මේ අහලා දැනගත්තු දේ යථාර්ථයක් කරගන ජීවිතයේ සම්පූර්ණ කැපකරන. පිනුතුනේ මේ යථාර්ථය අපි තේරුම් නොගත්තොත් මොකද්ද වෙන්නේ? මේ අත්දැකීම සැබෑ අත්දැකීමක් නොකරගත්තොත් මොකද්ද වෙන්නේ? අපි මහලු වෙනකොට දුක් වෙනවා, අඬන්න වෙනවා. අපි ලෙඩ වෙනකොට අඬන්න වෙනවා. අපේ ළඟම ඥාති මිය යනකොට අඬන්න වෙනවා අපට. හැබැයි මේක තේරුම් ගත්තොත් එයා යුතුයකන්ටි ගොක්කොම කරනවා. එයා අඬන්නේ නැහැ. පින්නොත්නි අපි මෙහෙම ඉන්නේ අද හිනාවල හිටියට අමතක කරන්න එපා. හඬන්න වැළපෙන කාරණා රාශියක් ඔබ ළඟ තුරුළු කරගෙන ඉන්නේ ඔයි. නිකන් නෙවෙයි. ඔබේ ළඟම ඥාතීන් කී දෙනෙක්ගේ මල ගෙවලට ඔබට යන්න වෙනවද? ඔබේ ළඟම ඥාතීන් කී දෙනෙක් ලෙඩ වෙච්ච අවස්ථාවලට ඔබට යන්න වෙනවද කියලා දන්නවද? ඒ හැම දුක් ටිකක්ම ළඟ තියාගෙන තමයි මේ ඉන්නේ. බුදුදහමින් කියන්නේ ඒ ඥාතීන් ටිකයි නොකර ඒ ඥාතීන් ටිකත් ළඟ තියාගෙනම දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන්නේ. ඒ නිසා පිනුතින බුදුදහමෙන් ඉහළින්ම අගය කරන්නේ ප්‍රඥාව දිනු කරන ක්‍රමය. අවිද්‍යාව දින අවිද්‍යාවෙන් දුර වෙන ක්‍රමය. First of all we explain the way how we overcome greed and anger. The other thing, the highest defilement which disturb our peace of mind is ignorance or delusion. What is the delusion? Delusion means when we look at something, when we experience something through our senses, we think that experience comes from outside. Actually, in the outside, there are only four elements. There are four elements in outside. They are earth element, water element, wind element, and fire element. These are the elements which are in outside. But we think that this is my child, this is my mom, these are flowers, these are cups we think. We have named something, but outside there is only one thing, which are the four fundamental elements. According to our mental condition, according to our delusion, we think that this is my mom, this is my dad, this is my son. And also when we think something, we think that when we experience something through our senses, we think that before experience, there was something here. After experience, we may think that it will remain here. For example, when you listening this sound, before you heard this sound was not here. After you hear this sound doesn't remain here. This sound arises and ceases at the moment with the conditions. Our overall experience also like that. When we hear something, when we see something, when we smell something, when we do any experience, when we think something, that experience what was not here before we experience. After experience, it doesn't remain. This is the reality of our life, but because of our ignorance, we are not ready to accept this reality. We always think that before we experience something, it was here, after experience, it remains. For example, when somebody has blamed you, as soon as you remember that person, what happens to you? You may get upset. Sometimes you get angry. What is the reason? Although that incident has ceased, as soon as we remember that incident, we think that still it is happening. That is why we are angry. But that person has forgotten everything. But because of our ignorance, after experience, we think that still it is happening. That is the ignorance. That is the main cause of suffering. All Buddhist doctrines focus on how we overcome this ignorance. Our all experience is like when we go to the mirror. You know, every day we go to the mirror and we want to see our reflection. Every day we go to the mirror. When we go to the mirror, our reflection was not here. After we go away from the mirror, our reflection doesn't remain there. Our reflection arises and ceases at the moment as soon as we go there. Our whole experience also like that. When we see something, when we hear something, when we smell something, our whole experience that we receive through our six senses is like that. If we can understand this reality, and also if we can overcome ignorance, Buddha says that is the path of liberation. First of all, we should understand this reality throughout listening to message, and then we have to practice it again and again. We have to reflect on it again and again. How do we practice it? Buddha says the practice method is practice in mindfulness. Mindfulness means awareness of our body and mind. First of all, we try to keep our full attention in the present moment because we mostly live in the past or future. If you can live in the present moment, actually we have no problems. In this moment, you are here like in the heaven. But if you think you are past, you have lost your beauty of your life. Actually, our beauty of life is in the present moment. First of all, we trained our mind to live in the present moment, practicing mindfulness. Not only keeping our mind in the present moment, with a concentrated mind, we try to reflect on impermanence. What is the impermanence? When conditions are together, when we experience something, the experience arises. When conditions separate, automatically that incident ceases without remaining anything. If we can realize this reality, and also if we can live with this understanding, this is the path of liberation. at the moment we have no any attachment, we have no any anger with anybody, it doesn't mean that we are lazy. Actually, we are so active. You know, you have heard that arahants have slept only 2 hours per day. They are so active. As much as we have this understanding, we dedicate our entire life for the people, for their inner peace. Our inner peace, our success, our happiness completely depends on how far we have overcome greed, anger and delusion. Among them, delusion is the main reason that brings us happiness, that brings us suffering. If we can overcome ignorance or delusion little by little, this is the path of liberation. All Buddhist doctrines focus on how we practice wisdom and how we overcome delusion. Our success, our happiness depends on how far we have reduced delusion, and then we can overcome suffering. Pinnatuni, අප මේ සාකච්ඡා කළේ බුදුදහමෙන් ඉතාම සරල කාරණා ටික. මුලින් අධ්‍යාපනයෙන් අපි ආරම්භ කළා, හොඳ රැකියා කළා, ඒ වගේම දාන සීල භාවනා ආදී පින්කම් කරලා අපේ නිරෝගී භව, දිගාසිරි භව වැඩි කරගෙන ඊළඟ පියවරදී උපරිම ලෙස ප්‍රඥාව දියුණු කරන ක්‍රමෙ මේ තියෙනවා. අන්නේ යන ගමනේදී පින්නතුනි, තමන්ට මේ දහම අහන්න ලැබුණට පස්සේ තමන්ගේ ජීවිතර වෙනසක් වෙනවා. අනේ හොඳ බණක් කිව්වේ කියලා යන්නේ විතරක් නෙවෙයි, බොහෝ විට බණක් ඇහුවට පස්සේ අනේ හොඳම බණක් කිව්වේ කියලා යන්නේ. මොනවද පිළිපදින්නේ කියලා ඇහුවොතින් කියන්නේ ආයි බණ අහනා එන්න ඕනේ කියලා තමයි කියන්නේ. පිළිපදින දේක් බොහෝ විට අපට අහුවෙන්නේ නැහැ. පින්නතනි පිළිපදින දේවල් ටිකක් මේත් එක්කම ගියා. පුලුවන් තරම් දාන සීල භවනාදී පින්දහම් කරන්න, පුලුවන් තරම් මේ දර්ශනයට හේතු වෙන දේවල් නිතරම හිතන්න. ඒ විතරක් නෙවෙයි පින්නතනි, අපේ ළඟම ඉන්න ඥාතින් හැමදාම අපිත් එක්ක නැහැ. අන්නේ ඥාති ටික අපෙන් කවදා හරි වෙන් වෙලා යනවා. අද ඉන්න ඥාතින් හෙට වෙනකොට නැති වෙන්නත් පුළුවන්. අද බණ කියන මම තව සතියකින් ආදාන උත්සවය වෙන්නත් පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. පින්වතුනි, මේ අපි එකට ඉන්න අවස්ථාවේදී පුළුවන් තරම් ඔවුන්ගේ හිත් දියුණු වෙන විදිහට, කුසලිය දියුණු වෙන විදිහට අනිත්‍යට උදව් කරන්න ඕනේ. ඒක අපි හිතවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නංගි කෙනෙක් ළඟදී අන්තරා වුණා ලංකාවේ. ඒ හාමුදුරුවෝ කියනවා, මගේ නංගි නැති වුණත් නම් කමන්නේ. නමුත් මට දුක නංගිට ධර්මයෙන් හැසිරෙන්න බැරි වුණා. මට නංගිට ධර්මයෙන් උදව්වක් කරන්න බැරි වුණා. ඒකයි මට දුක කියලා. ඒ නිසා පිනුතින් වයසින් අඩුවයි වෙන්න පුළුවන් සමහර විට. ඔබේ නංගිල මලිල වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්. ඒ වුණත් කොයි මොහොතේ යාගේ ආශිර්වාද කිවර වේද දන්නේ. දැන් අජන්ත මහත්තය දැනගත්තනම් කලින් නෝනක් දැනගත්තනම් මේ දරුව මේ දවසටම මිය යනවා කියලා. ඒක වළක්වන්න බැරි කියලා දැනගත්තනම් එහෙනම් මොකද්ද කලින් මැතෑමට සිද්ධ කරන්නේ? එහෙනම් එක දිගට මැතෑමට භාවනා කරවයි මාස ගන්න. ඇයි දරුවගේ මනස ඉහළටම දිනු කල යන්න පුළුවන් ලෝකේ ආධ්‍යාත්මික ශක්තියෙන් ඉහළටම යන්න පුළුවන් තරම් උදව් කරනවා. පින්නතුනි අපි අනිත්‍යද අත්හැරලා භාවනා කරන්න නෙවෙයි මේ කියන්නේ. අනිද්දේ කරන ගමම පින්නතුනි රැකියාව කරන ගමම, ඉගෙන ගන්න ගමම, දරුවට එක හදන ගමම, ඊයේ දොරල කැම බීම වෙන ගමම, ඒවත් කරමින්ම පින්නතුනි හැකි තාක් දුරට හිත වැඩෙන වැඩ පිළිලකින්න තමනුත් ඒව කරන්න, තමන්ගේ ළඟම ඥාතීන්ට උදව් කරන්න එකට. මොකද අද ඉන්න ඥාතීන් හෙට මෙතනින් මිස් වුණොත් පින්නතුනි ආයේ කල්ප ගානකට මේ ඇහුවෙන්නේ නැහැ. හරියට එකට තියෙන ලී කැලි දෙකක් හැඩලා මෝදර දැම්ම වගේ. ආයේ කල්ප ගානකට එක තුනකට හිතන්නවත් බැහැ. ඒක තමයි ජීවිතේ ස්වභාවය. ඒ නිසා මේ ලැබෙච්ච අවස්ථාවේදී පින්නතුනි අනිත්‍යයට කැමෙන් බීමෙන් උදව් කරන විතරක් නෙවෙයි, එයාගේ මානසික දිනුනෙදිට පුළුවන් තරම් උදව් කරන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි මේ ලබාගත් අවස්ථාව, මේ ධර්මයේ අහන ලැබිච්ච අවස්ථාව පින්නතුනි, ධර්මයේ නොඇසෙන රටක ජනාධිපති කෙනෙක්, රාජ්‍ය නායකයෙක්, රජ කෙනෙක් වෙනවට වඩා වාසනාව සම්පන්න අවස්ථාවක් මෙයා ලබා ගත්තා. මේක හිතන්න එපා නිකන් ලැබිච්ච දෙයක් කියලා. මේක පින්නතුනි මහා පින කානිසංසෙන් ලබා ගත්තා. ඒ නිසා මේ දහම අහන්නට ඔබට යම්කිසි ප්‍රමාණයකට හරි ලැබුණා නම් පින්නතුනි, ඔබ හැකිතාක් දුරට ඔබේ මනස දිනු කරගන්න, මනසට කිසිම පීඩාවක් ඇති නොවන විදියට ඔබට ජීවිතේ ලොකුම අවාසිය වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන කෙනා කවදා හරි ඔබේ ඇස් දෙක ඉදිරියේදී ඒ කෙනාගේ අවසන් කටයුතු වලට ඔබට සහභාගී වෙන වෙනවා. පින්වත්නි, අන්න එදාට කලින් ඒ අවස්ථාවේදී ඔබේ හිතේ කිසිම මානසික පීඩාවක් ඇති නොවන විදියට ඔබේ හිත දිනු කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔබ ලබන ජයග්‍රහණය. ඒ කාටකින් ඔබේ පැත්ත හැදෙන්නට ඕන, අනිත් පැත්තෙන් ඒ ඥාතිවරයට පුළුවන් තරම් උදව් කරන්න. ඔබ කරන පින්කම් වලට උදව් කරගන්නේ අය. එයාට පුළුවන් නම් විනාඩි 5ක් හරි දවසට භාවනා කරන්න කියන. ඒ විතරක් නෙවෙයි, ඔබ වෙනුවෙන් මේ ලෝකෙට කෙනෙක් බිහි වෙන්න ඉන්නවා නම් ඒ කෙනා වෙනුවෙන් උදයක් කරන්න ඕන වෙනතට. අපේ අතීතයේ සමහර මව්වරු හිටිය පින්නතුනි යුග දිවිට පත් වෙලා ඇතැම් විට මාස කිහිපයක් සිල් අරන් ඉන්නවා. ඊට පස්සේ තමයි එක් වෙන්නේ මේ දෙන්න. ඇයි මේකට හේතුව? පින්නතුනි, එතකොට ඉහළම බ්‍රහ්ම තලවල දිව්‍ය විමානවල ඉන්න අය මේ අම්මට තාත්තට දරුවෝ වෙනවා. මව් කුස පිණිස ගත්තට පස්සේ ඒ දරුවා ඉන්න කම්ම පින්නතුනි පුළුවන් තරම් අනිත්‍යයට වැඩි යන සලකනවා, දන් දෙනවා, භාවනා කරනවා. ඇයි ඒ? අම්මා හිතන දේ තමයි සම්පූර්ණ දරුවාටත් මනසට යන්නේ. මොකද ඒ අම්මගේ ශරීරය තමයි, ඒ ස්නායු තමයි, නහර තමයි ඔක්කොම දරුවගේ ශරීරයේ තියෙන්නේ. එනිසා දරුවා යම් කිසි කෙනෙක් වෙනවට ඔබ කැමති නම්, ඔබ කැමති නම් ඔබේ අම්මට ඔබට සලකන දරුවෙක් වෙන්න, එහෙනම් ඒ කාලේ පුළුවන් තරම් අම්මට තාත්තට සලකන වඳින්න පුළුවන්. ඔබ කැමති නම් ඔබේ ළමයා හොඳ මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න, පුළුවන් තරම් මෛත්‍රී වඩන්න. ඔබ කැමති නම් ඔබේ ළමයා අනිත්‍යයට උදව් කරන කෙනෙක් වෙන්න, සමාජ සේවය කරන කෙනෙක් වෙන්න, ඔබ හැකිතාක් දුරට ඒ දරුවාගේ මනස දිනු වෙන විදියට ඔබ ඒ වගේ සිතුවිලිත් එක්ක ඉන්න. ඔබේ දරුවා කැමති නම් ඔබ හුඟක් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න, ඒ දරුවා ඔබේ කුසේ ඉන්න කාලේ පුළුවන් තරම් ඉගෙන ගන්න අනිත්‍යයට උදව් කරන්න. ඉගෙන ගන්න ළමයි දැක්කොත් ළමයට උදව් කරන්න, අනේ මේ පිනේ මගේ දරුවට හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියලා. ඒක පින්නතුනි සම්පූර්ණයෙන්ම දරුවට යනවා. ඒ නිසා තමයි අපේ අම්මලා දරුවේ කුසේ පිරිසිදු ගත්තට පස්සේ ඒ කාලෙම දිනපතාම පින්කම් කරනවා. මොකද ඒ කාලේ කරන වෙනස පින්නතුනි ඒ දරුවගේ මුළු ජීවිතයම පරිවර්තනය වෙනවා. මොකද ඒ අම්මගේ සිතුවිලි සම්පූර්ණයෙන්ම දරුවට සම්බන්ධයි විතරක් නෙවෙයි, සමහර අතීත කතා තියෙන පින්නතුනි දරුවා බිහි වෙන කලින් අම්මා කියපු කතා ඇතැම් විට කතා විවරණකම් කියලා නැහැ. දරුවා බිහි වුණාට පස්සේ අහනවා අම්මේ අර කතා ඉතුරු ටික කියන්න කියලා. එහෙම අවස්ථා ගැන සාහිත්‍ය සඳහන් වෙනවා, ඉන්දිය සාහිත්‍යයේ. ඒ කතාව දරුවා අහගෙන ඉඳිටතල පින්නතුනි ඒ තරම් සංවේදී බවක් කුසක ඉන්න දරුවෙකුට තියෙනවා. ඒ නිසා අපේ ජීවත් වෙලින ඥාතින විතරක් නෙවෙයි, අපේ බිහි වෙනින ඥාතින්ට සලකනවා. ඒ විතරක් නෙවෙයි, අපේ මිය ගිය අතීත අම්මල තාත්තල පින් බලාපොරොත්තු වෙන යම් තැන්වල ඉන්නවා. මේ ආත්මයම විතරක් නෙවෙයි, අතීත ආත්මවල අපමණ අපි වෙනුවෙන් ලේන් කිරෙන් අපව පෝෂණය කරපු අම්මල තාත්තල මේ විශ්වයේ බොහෝ තැන්වල ඉන්නවා. ඒ නිසා අන්න ඒ අය වෙනුනොත් පින් වැඩෙන විදිහට ඔබ ඉන්න ජීවිතය හුරු කරගන්නවා. ඒ නිසා මේ විදිහට පින තුනේ හැකිතාක් දුරට අපේ ජීවිත ගුණෙන් නුවණින් දිනු කරගන්න උත්සාහ ගන්න. ඉතින් අජන්ත මහත්මයාත්, චිත්‍රානි නෝනා මහත්මියත් තමන්ගේ මිය ගිය ආදරණීය දියණියට, දෙලිනේ ශ්‍රී රාම්‍යා දියණියට පුණ්‍යානුමෝදනා පිණිස සිද්ධ කළා වූ මේ ඉතාම වටිනා පින්කම සිදු කළේ. ඉතින් ඒ දරුවා මිය ගිය දවස් ඉඳලාම මේ අතන් වාක් පින් දහම් කළා, බොහෝ අයට සැලකුවා, දානමාන ආදිය දුන්නා. ඉතින් ඇත්තේ මේ දරුවා ජීවත්වල හිටියට වඩා මිය ගිය නිසා මේ අය වාක් පින්කම් කළා. ඒ දරුවටත් ඒක පින් අනුමෝදන් වෙනවා. මොකද පින්තුනි මේ සසරේ අපි පින් දහම් කළ තිබුණොත් අපි අසරණ නැහැ. මේ ආත්ම භාවයෙන් කෙනෙක් මිය ගියාට ඒ මිය ගිය කෙනාගේ පින් කන්ටි ගැට නැති වෙන්නේ නැහැ. මේ ශරීරය හිමි වෙන්න පුළුවන්. මේ ශරීරය අපි කොච්චර මහන්සි ගත්තත් අවුරුදු 100කට වඩා තියාගන්න බෑ මේක. නමුත් එයා සත්‍ය කරගන්න මානසික ස්වභාවයට අපතියන්නේ නැහැ. එයාගේ ඊළඟ ශරීරයට මේ ටික ඔක්කොමත් එක්ක යන්නේ. ඒ නිසා ඒ දරුවා මිය ගිහිල්ලා ඔබට දුකක් ඇති වෙන ඔබේ දරුකම නැති වුණු නිසා. නමුත් ඒ සත්‍ය සතර අසරණ නැහැ. එයාට පිළිසරණක් තියෙනවා. යා කරපු පින්කම් ටික පොඩ්ඩක් අතියට අපතියන්නේ. ඇතැම් විට අවුරුදු 60ක් 70ක් ජීවත් වෙද්දී අකුසල කරගන්න තිබුණා නම් ඒ ටිකත් කලින්ම වැළකුණ ඇතැම් විට. දැන් ඊට වඩා හොඳ තැනක කලින් ආත්ම භාවය පිරින් ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබත් ඒ දරුව නිසා හුඟා පින්කම් කළා, හුඟා දෙනාට සැලකුවා. ඒ නිසා ඔබත් හුඟා පින් දහම් කළා. ඒ නිසා ඔබේ එක දරුවෙක් විතරයි. ඔබට තවත් දරුවෝ අප්‍රමාණව මේ සසරේ දරුවෙලා ඉන්නවා. ඒ දුව ඇතැමිට ආත්මභාව 3-4ක දරුවෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් මේ ඉන්න දරුවෝ ගත්තොත් ඊට වඩා ආත්මභාවවල ඔබේ දරුවෝ සහෝදර සහෝදරයන් එච්චයි මේ ඉන්නේ. ඒ නිසා ඒ තමන්ගේ එකම දරුවාට උදව් කරන වගේම අනිත් පැත්ත වෙනින් පුළුවන් තරම් උපකාර වෙන්න එයාගේ හිත දිනන උදව් කරන්න එක තමයි අපි මේ දහමින් ලබන ප්‍රතිඵලය. ඉතින් අපි මේ රැස් කරා වූ සියලුම පින් කම්බල ආනිසංස ඒ අද සමරන මේ තමයි තන අවුරුදු 7කට කලින්ද 8කට කලින් ඔව් මේත වසර 8කට කලින් මේ ගිය ඒ ආදරණීය දියණිය දිලිනේ ශ්‍රී රම්‍යා දියණිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින්ින් සුවපත් විය හැකි අපනමෙන් මිය ගිය මේ පින් කම්බල සහභාගී වූ ඔබ හැම දෙනාගේම මිය ගිය ආචිල සීලී ඉන්න පුළුවන් ඇතැම් විට මෞද්‍යමෝපියන් ඉන්න පුළුවන් ඒ යම් තාක් පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිනවා නම් ඒ හැම දෙනාම මේ පින් අනුමෝදන් වල සුවපත් වෙත්වා. ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. හොඳයි පින්වත්නි අපි කවුරුත් එනං තමන්ගේ ඥාතීන් සිහිපත් කරගන්න තම තමන්ගේ ඥාතීන් ඒ දිලිනේ ශ්‍රී රම්‍යා දියණිය වගේම යම් තාක් ඥාතීන් අප නමින් මිය ගිහිලා තියෙනවා නම් ඒ හැම දෙනාමත් ඒ වගේම මේ විශ්වයේ යම් තාක් පින් අපේක්ෂාවෙන් සත්‍යයන් සිටිනවා නම් ඒ හැම දෙනාමත් මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියමින් පුණ්‍යානුමෝදනා කරමු. යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දෙන්නම් තේතානං උපකප්පති ධම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං සුගිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව තේතානං උපකප්පති. හොඳයි ඇති. ඒ වගේම අප මේ සිද්ධ කරගත් සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. නදී ශාරීර ශ්‍රී රම්‍යා දියණිය ඇතුළු මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම ඔබගේ හැම දිනාගේම ආදරණීය දුව දරුවන් ඥාතීන් පින ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනම සිහිපත් කරගන්න. ඒ හැම දිනාටමත් මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මණ්ඩිකෝ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි රැස් කරගත් මේ සියලු පින් කමලානි සංසයෙන් පින්තුන් හැම දිනාට මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. වඩ වඩාත්ම පින්නතුන්ගේ ජීවිත ධාර්මික කරගන්නට දිගාසිරි ලබන්නට නිරෝගී භාවය ලබන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මුනිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡම් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.